සංසාර සාරෝග විනීත නිසං සන්නේත සාතං සුචිසාර දේසං සන්දේරකං සන්න තනු පලාසං සංලාප දේසින් පනමේ විසාස සංසාදිගං කේවල මොහනාසං සන්නාහ කම්මාර රණේ විසේසං සංසේවිතං දාසි මුදාරහසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දස ගන්නා සිත පාපනාසං සන්නාප ධන්සිං හත ගෝර පාසං සම්පාර ගාමින් සුචිසාර වාසං සංවාර සංඝං පනමේ රසාසං ඒතේන සච්ච වංජේන පාතු ත්වං රතනත්තයං ඒතේන සච්ච වංජේන පාතු ත්වං රතනත්තයං ඒතේන සච්ච වංජේන පාතු ත්වං රතනත්තයං ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ තේන කෝපන සමයේන ආයස්මා ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලහිලානෝ අතකෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේනුපසංකමි උපසංකමින් ත්වා භගවන්තං අභිවාදින්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතද වූච ආයස්මා බන්තේ ගිරිමානන්දෝ ආබාධිකෝ දුක්ඛිතෝ බාලහිලානෝ සාදු බන්තේ භගවායේනායස්මා ගිරිමානන්දෝ තේනුපසංකමතු අනුකම්පං උපාදායාති සතේකෝ ත්වං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ උපසංකමින්වා දසමඤ්ඤෝ භාසෙයාසි තානං කෝ පනේතං විඤ්ජති යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ දසසඤ්ඤා සුන්ත්වාසෝ ආබාධෝඨානසෝ පටිප්පස්සන්දෙය්‍ය පතමාදස අනිච්ච සංඥා අනත්ත සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පහන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සම්බලෝකේ අනබිරත සංඥා සම්බ සංඛාරේසු අනිච්ච සංඥා ආනාපාන සති කතමාචානන්ද අනිච්ච සංඥා ඉදානන්ද භික්ඛෝ අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා ඉති පටිසංචෙක්කති රූපං අනිච්ඡං වේදනා අනිච්ඡා සංඥා අනිච්ඡා සංඛාරානිච්ඡා විඥානං අනිච්ඡන්ති ඉති මේ සුපංච සුපාදානක්ඛන්දේසු අනිච්ඡානුපස්සී විහෙරති අයං වොච්චතානන්ද අනිච්ච සංඥා පතමාචානන්ද අනන්ත සංඥා ඉදානන්ද වින්කෝ අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා ඉති පටිසංචෙක්ඛති චක්ඛුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සන්ධානත්තා ඝානං අනත්තා ගන්ධානත්තා ජිහ්වානත්තා රසානත්තා කායෝ අනත්තා පොට්ඨම්බා අනත්තා මනෝ අනත්තා ධම්මා ඉති මේ සුචසු අඤ්ඤන්තික වාහිරේසු ආයතනේසු අනත්තානුපස්සී විහෙරති අයං වොච්චතානන්ද අනන්ත සංඥා කතමාචානන්ද අසුභ සංඥා ඉදානන්ද වික්ඛෝ ඉමමේව කායං බුද්ධං පාදතලා අදෝ කේස මත්තකා තච පරියන්තං මෝරං නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්ඛති අත්තිමස්මින් කායේ කේසා ලෝමා නකාදන්තා තචෝ මන්සං නහාරු අට්ටි අට්ටි මිඤ්ඤා වක්කං හදයං යකනං ඉලෝමකං පිහකං පම්පාසං අන්තං අන්තගුණං උදරියං තිස්සං සෙම්හං පුම්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සවසකේලෝ සිංහානි කාලසිකා මුන්තන්ති ඉති මස්මින් කායේ අසුභානුපස්සී විහෙරති අයං වොච්චතානන්ද අසුභ සංඥා කතමාචානන්ද ආදීනව සංඥා ඉදානන්ද වික්ඛෝ අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා ඉති පටිසංචෙක්ඛති බහුදුක්ඛෝ අයං කායෝ බහුවාදීනවෝ ඉති මස්මින් කායේ විවිධා ආබාධා උප්පජ්ජන්ති සේයදීනම් චක්ඛුරෝගෝ සෝතරෝගෝ ඝානරෝගෝ ජිහ්වාරෝගෝ කායරෝගෝ සීසරෝගෝ කන්නරෝගෝ මුඛරෝගෝ දන්තරෝගෝ ආසෝ සාසෝ පිනාසෝ දෝජරෝ කුච්චි රෝගෝ මුච්ඡා පග්ගන්දිකා සූලා විසෝචිකා කුට්ටං ගණ්ඩෝ කිලාසෝ සෝසෝ අපමාරෝ නද්දු පණ්ඩු කච්චෝ රබසා විතජ්ජිකා ලෝහිත පින්තං මදුමේහෝ අංසා පිළකා භගන්දලා පිත්ත සමුට්ඨාන ආබාධා සෙම්ම සමුට්ඨාන ආබාධා වාත සමුට්ඨාන ආබාධා සන්නිපාතිකා උතු පරිනාමජා බාධාන් විසම පරිහාරජා බාධාන් ඕපංකමිකා බාධාන් කම්ම විපාකජා සේතන්නුන් හංජි ගච්ඡා පිපාසා උච්චාරෝ පස්සා වෝති ඉතේවස්මින් කායේ ආදීන වානුපස්සී විහෙරති අයං වච්චතානන්ද ආදීනව සංඥා කතමාචානන්ද පහන සංඥා ඉදානන්ද භික්ඛෝ උප්පන්නං කාම විතක්ඛං නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති උප්පන්නං ව්‍යාපාද විතක්ඛං නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති උප්පන්නං විහිංසා විතක්ඛං නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති උප්පන්නුප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති අයං වච්චතානන්ද පහන සංඥා කතමාචානන්ද විරාග සංඥා ඉදානන්ද භික්ඛෝ අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සඤ්ඤාගාරගතෝ වා ඉති පටිසංචික්ඛති ඒතං සන්තං ඒතං පනීතං යදිදං සම්වසංඛාර සමතෝ සම්බෝ පදි පටිනිස්සංගෝ තන්හක්කයෝ විරාහෝ නිර්වාණන්ති අයං වච්චතානන්ද විරාග සංඥා කතමාචානන්ද නිරෝධ සංඥා ඉදානන්ද භික්ඛෝ අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සඤ්ඤාගාරගතෝ වා ඉති පටිසංචික්ඛති ඒතං සන්තං ඒතං පනීතං යදිදං සම්වසංඛාර සමතෝ සම්බෝ පදි පටිනිස්සංගෝ තණ්හක්ඛයෝ නිරෝධෝ නිර්වාණන්ති අයං වච්චතානන්ද නිරෝධ සංඥා කතමාචානන්ද සම්බලෝකේ අනවිරත සංඥා ඉදානන්ද භික්ඛෝ ඒ ලෝකේ උපායුපාදානා චේතසෝ අදිඨානා විනිවේසානුසයාත්තේ පජහන්තෝ විරමතින උපාධියන්තෝ අයං වච්චතානන්ද සම්බලෝකේ අනභිරත සංඥා කතමාචානන්ද සම්බ සංකාරේසු අනිච්ච සංඥා ඉදානන්ද භික්ඛෝ සම්ව සංකාරේහි අට්ඨි යති හරායති ජිගොච්ඡති අයං වච්චතානන්ද සම්ව සංකාරේසු අනිච්ච සංඥා කතමාචානන්ද ආනාපාන සති ඉදානන්ද භික්ඛෝ අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජින්ත්වා උජුං කායං පනිදාය පරිමුඛං สติงอุปัฏฐะเปตวาโสสะโตวะอัสสะสติสะโตอัสสะสติดีกังวาอัสสะสันโตดีกังอัสสะสามีติปะญานาติดีกังวาปัสสะสันโตดีกังปัสสะสามีติปะญานาติรัสสังวาอัสสะสันโตรัสสังอัสสะสามีติปะญานาติรัสสังวาปัสสะสันโตรัสสังปัสสะสามีติปะญานาติสัมเวกายปฏิสังเวดีอัสสะสิสสามีติสิกขติสัมเวกายปฏิสังเวดีปัสสะสิสสามีติสิกขติปัสสัมภยังคายสังขารังอัสสะสิสสามีติสิกขติปัสสัมภยังคายสังขารังปัสสะสิสสามีติสิกขติปีติปฏิสังเวดีอัสสะสิสสามีติสิกขติปีติปฏิสังเวดีปัสสะสิสสามีติสิกขติสุขปฏิสังเวดีอัสสะสิสสามีติสิกขติสุขปฏิสังเวดีปัสสะสิสสามีติสิกขติจิตตสังขารปฏิสังเวดีอัสสะสิสสามีติสิกขติจิตตสังขารปฏิสังเวดีปัสสะสิสสามีติสิกขติปัสสัมภยัญจิตตสังขารังอัสสะสิสสามีติสิกขติปัสสัมภยัญจิตตสังขารังปัสสะสิสสามีติสิกขติจิตตปฏิสังเวดีอัสสะสิสสามีติสิกขติจิตตปฏิสังเวดีปัสสะสิสสามีติสิกขติอภิปปโมทยัญจินตังอัสสะสิสสามีติสิกขติอภิปปโมทยัญจินตังปัสสะสิสสามีติสิกขติสมาทิหังจิตตังอัสสะสิสสามีติสิกขติสมาทิหังจินตังปัสสะสิสสามีติสิกขติวิโมจยังจินตังอัสสะสิสสามีติสิกขติวิโมจยังจินตังปัสสะสิสสามีติสิกขติอนิจจานุปัสสีอัสสะสิสสามีติสิกขติ อนิจจานุปัสสี ปัสสะสิสสามีติสิกขติวิราคานุปัสสี อัสสะสิสสามีติสิกขติ วิราคานุปัสสีปัสสะสิสสามีติสิกขตินิโรธานุปัสสีอัสสะสิสสามีติสิกขตินิโรธานุปัสสีปัสสะสิสสามีติสิกขติปฏินิสังฆานุปัสสีอัสสะสิสสามีติสิกขติปฏินิสังฆานุปัสสีปัสสะสิสสามีติสิกขติอายังวัจจตานันตอานาปานสติสัจเจโกตังอานันตกิริมานันตัสสะภิกขุโนอุปสัมปมิตวาอิมาทัสสะสัญญาบาสิยาสิทานังโกปนิตังวิจจติยัมกิริมานันตัสสะภิกขุโนอิมาทัสสะสัญญาสุตวาสุภาวะโดฏานโสปฏิปัสสัมภิยาติอัตโกอายัสมา อานันโต ภะคะวะโตสัน සන්තිකේ ඉමාදස සංඥා උග්ගහෙත්වා තේනායස්මා ගිරිමානන්දෝ තේනුපසංකමි උපසංකමෙන්වා ආයස්මතෝ ගිරිමානන්දස්ස ඉමාදස සංඥා අභාසි අතකෝ ආයස්මතෝ ගිරිමානන්දස්ස සඤ්ඤා සොත්වාසෝ ආබාධෝඨානසෝ පටිප්පස්සම්භි වුට්ටායි ජායස්මා ගිරිමානන්දෝ තම්හා ආබාධා තථා පහේනෝ ච පනායස්මතෝ ගිරිමානන්දස්ස සෝ ආබාධෝ අහෝසි සච්චවංජේන දුක්ඛාවෝපසමින්තුතේ ඒතේන සච්චවංජේන භයාවෝපසමින්තුතේ ඒතේන සච්චවංජේන රෝගාවෝපසමින්තුතේ ජයාසන ගතා වීරාජිත්වා මහරං සවාහිනින් චතුසංචා මතර සංයේ පිවින්සු නරා සභා තන්නංකරා ජයෝ බුද්ධා අට්ඨවිසති නායකා සම්වේ පතිට්ඨිතා මද්දකේතේ මුනිස්සරා සිරේ පතිට්ඨිතා බුද්ධා ධම්මෝච තව ලෝචනේ සංගෝ පතිට්ඨිතෝ තුයං මුරේ සම්බුණාකරෝ පදයේ අනුරුන්දෝ ච සාරිපුත්තෝ ච දක්ඛිනේ කොණ්ඩඤ්ඤෝ පිට්ඨි භාගස්මින් මොග්ගල්ලානෝ සිවාමකේ දක්ඛිනේ සවනේ තුයං ආහුන්නානන්ද රාහුලා කස්සපෝච මහානාමෝ උභෝසුන් වාම සෝතකේ කේසන්තේ පිට්ටි භාගස්මින් සුරියෝ විය පභංකරෝ නිසින්නෝ සිරි සම්පන්නෝ සෝමිතෝ මුනි පුංගවෝ කුමාර කස්සපෝ නාම මහේසී චිත්‍රවාදකෝ සෝතුයං වදනේ නිච්ඡං පතිට්ඨාසි ගුණාකරෝ පුන්නෝ අංගුලිමාලෝ ච උපාලී නන්ද සීවලී තේරා පංච ඉමේ ජාතා ලලාටේ තිලකා තව සේසාසීති මහා තේරා විජිතා ජින සාවකා ජලන්තා සීල තේජේන අංගමංගේ සුසණ්ඨිතා රතනං පුරතෝ ආසී දක්ඛිනේ මෙත්ත සුත්තකං දජංගං පච්චතෝ ආසී වාමේ අංගුලිමාලකං ඛණ්ඩමෝර පරිත්තංච ආඨානාඨිය සුත්තකං ආකාශච්ච ධනං ආසී සේසා පාකාර සංහිතා ජිනානා බල සංයුත්තේ ධම්ම පාකාර ලංකතේ වසතෝ තේ චතුකිච්චේන සදා සම්බුද්ධ පංජරේ වාත පිත්තාදි සංජාතා බාහිරංජන්තු පණ්ඩවා අතේසා විලයං යන්තු අනන්ත ගුණ තේජසා ජින පංජර මජ්ජට්ඨං විහරන්තං මහේතලේ සදා පාලෙන්තු ත්වං සම්වේතේ මහා පුරිසාසභා ඉච්ඡේව මජ්ජන්ත පතෝ සුරං කෝ ජිනානුභාවේන ජිතෝපපද්දවෝ බුද්ධානුභාවේන හතාරි සංඝෝ චරාහි සද්ධම්මනුභාව පාදිතෝ එච්චේව මච්ඡන්ත කතෝ සුරක්ඛෝ දිනානුභාවේන ජිතෝපපද්දවෝ ධම්මානුභාවේන හතාරි සංඝෝ චරාහි සද්ධම්මනුභාව පාලිතෝ එච්චේව මච්ඡන්ත කතෝ සුරක්ඛෝ දිනානුභාවේන ජිතෝපපද්දවෝ සංඝානුභාවේන හතාරි සංඝෝ චරාහි සද්ධම්මනුභාව පාලිතෝ සද්ධම්මපාකාර පරික්ඛිතෝ සී අට්ඨාරියාට්ඨ දිසාසු හන්ති යත්තන්තරේ අට්ඨනාථා භවන්ති බුද්ධං විතානං වජිනාඨිතාසේ බින්දන්තෝ මාරසේනං තව සිරසිටිතෝ බෝධිමාරුයිහ සද්ධා මොග්ගල්ලානෝ සිවාමේ වසති භුජතටේ දක්ඛිනේ සාරිපුත්තෝ ධම්මෝ මජ්ජේ රුරස්මින් විහරති භවතු මොක්ඛතෝ මෝරයෝනිං සම්පන්තෝ බෝධිසන්තෝ චරණයුගගතෝ භානුලෝකේකනාදෝ සම්භාව මංගලමුපන්දව දුන්නිමිත්තං සම්වේති රෝග ගහ දෝස මසේසු නින්දා සම්බන්තරාය භයදුස්සුභිනං අකන්තං බුද්ධානුභාව පවරේන පයාතුනාසං සම්භාව මංගලමුපන්දව දුන්නිමිත්තං සම්වේති රෝග ගහ දෝස මසේස නින්දා සම්බන්තරාය භයදුස්සුභිනං අකන්තං ධම්මානුභාව පවරේන පයාතුනාසං සම්භාව මංගලමුපන්දව දුන්නිමිත්තං සම්වේති රෝග ගහ දෝස මසේස නින්දා සම්බන්තරාය භයදුස්සුභිනං අකන්තං සංඝානුභාව පවරේන පයාතුනාසං සිරිදිති මතිතේජෝ ජයසින්ධි මහින්ධි මහාගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සම්බන්තරාය නිවාරණ සමත්තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධංස ද්වත්තින්ස මහාපුරිස ලක්ඛනානුභාවේන අසිද්ධ්‍යනුව්‍යඤ්ජන ලක්ඛනානුභාවේන අට්ඨෝත්තර සත මංගල ලක්ඛනානුභාවේන චම්බන්න රංශානුභාවේන කේතුමාලානුභාවේන දසපාරමිතානුභාවේන දස උපපාරමිතානුභාවේන දස පරමත්ත පාරමිතානුභාවේන සීල සමාධි පඤ්ඤානුභාවේන බුද්ධානුභාවේන ධම්මානුභාවේන සංඝානුභාවේන තේජානුභාවේන විද්‍යානුභාවේන බලානුභාවේන ඤෙය්‍ය ධම්මානුභාවේන චතුරාසීති සහස්ස ධම්මස්කන්ධානුභාවේන නවලෝකෝත්තර ධම්මානුභාවේන අට්ඨංගික මග්ගානුභාවේන අට්ඨසමාපත්‍යානුභාවේන චලදින්ඥානුභාවේන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛානුභාවේන සම්පාරමිතානුභාවේන රතනස්සය සරණානුභාවේන තුයිහං සංවරෝග සෝක උපන්දව දුක්ඛ දෝමනස්සු පායාසා විනස්සන්තු සම්බ සංකම් පාතොයි හං සමිජ්ජන්තු දීගායුකෝ හෝතු සතවන්සදී සමංගිකෝ හෝතු සම්බදා ආකාස පන්දත වන භූමි තටාක ගංගා මහා සමුද්ද ආරක්ෂක දේවතා සදා තුම්මේ අනුරක්ඛන්තු සම්බ බුද්ධානුභාවේන සම්බ ධම්මානුභාවේන සම්බ සංඝානුභාවේන බුද්ධ රතනං ධම්ම රතනං සංඝ රතනං තින්නම් රතනානං අනුභාවේන චතුරාසීති සහස්ස ධම්මක්ඛන්ධානුභාවේන පිටකද්දයානුභාවේන දිනසාවකානුභාවේන සම්බේතේ රෝගා සම්බේතේ භයා සම්බේතේ අන්තරායා සම්බේතේ උපද්දවා සම්බේතේ දුන්නිමිත්තා සම්බේතේ අවමංගලා විනස්සන්තෝ ආයු වඩ්ඩකෝ ධන වඩ්ඩකෝ සිරි වඩ්ඩකෝ යස වඩ්ඩකෝ බල වඩ්ඩකෝ වන්න වඩ්ඩකෝ සුඛ වඩ්ඩකෝ හෝතු සංවදා දුක් රෝග භය වේරා ශෝක උපද්දවා අනේකා අන්තරායාපි විනස්සන්තු ච තේජසා ජය සිද්ධි ධනං සත්‍ති භාග්‍යං සුඛං බලං සිරියායුච වන්නෝ ච භෝගං බුද්ධේච යසවා සතවස්සා ච ආයුච ජීව සිද්ධේ භවන්තු තේ මහාකාරුණිකෝ නාථෝ හිතාය සම්බපාණිනං කෝරෙත්වා පාරමී සංවා පද්දෝ සම්බෝධි මුත්තමං ඒතේන සංච වංජේන හෝතු තේ ජය මංගලං ජයන්තෝ බෝධියා මූලේ සඥානං නන්දි වන්දනෝ ඒවං තුයි අංජයෝ හෝතු ජයස්සු ජය මංගලං සක්කන්වා බුද්ධ රතනං ඕසදං උත්තමං වරං හිතං දේව මනුස්සානං බුද්ධ තේජේන සොද්දිනානස්සන්තු පද්දවා සම්බේ දුක්ඛා උපසමෙන්තු තේ සක්කන්වා ධම්ම රතනං ඕසදං උත්තමං වරං පරිලාහෝපසමනං ධම්ම තේජේන සොද්දිනානස්සන්තු පද්දවා සම්බේ භයාවෝප සමෙන්තු තේ සක්කන්වා සංඝ රතනං ඕසදං උත්තමං වරං ආහුනේයං පාහුනේයං සංඝ තේජේන සද්දිනානස්සන්තු පද්දවා සම්බේ රෝගාවෝප සමෙන්තු තේ යං කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුතු රතනං බුද්ධ සමන්නති තස්මා සද්දි භවන්තු තේ යං කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුතු රතනං ධම්ම සමන්නති තස්මා සද්දි භවන්තු තේ යං කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුතු රතනං සංඝ සමන්නති තස්මා සන්ති භවන්තු තේ නද්දි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වංජේන හෝතු තේ ජය මංගලං නද්දි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වංජේන හෝතු තේ ජය මංගලං නද්දි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වංජේන හෝතු තේ ජය මංගලං තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුද්ධ දස බලධාරී ไว้ สร्वज्ञ ราโจตมยัง วหันปรทม อภินิหาร เอสิต โพธิมณฑลย เส็ง ปุรณ ลด อนันต อปริมาณ โพธิ สัมภาร อานุภาว ฝลยินด ดส ฝล ญาณ ชตุริสารด ญาณานุภาว ฝลยินด චතුපටි සම්බිදා ඥාන චොන්දස ඥාන බලින්ද සෝලස මහා ඥාන අට්ඨාරස ආවේනික ඥාන ගුණානුභාව බලින්ද සමතින් සංපාරමිතා ඥාන බලින්ද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මක් ඥාන සමදි සමධර්මක් ඥාන බලින්ද අටතිස් මංගල්‍ය ධර්මඥාන අටතිස් ආරම්මන විභක්ති ඥාන බලයෙන්ද සමසතලිස් කර්මස්ථාන ඥාන චත්තාරි සාකාර මහා විපස්සනා ඥාන බලයෙන්ද සෝසාලිස් ඥාන වස්තු සමපන සුදයව්වය ඥාන බලයෙන්ද පරෝපන්නාස කුසල ධර්ම පරිච්ඡේදක ඥාන බලයෙන්ද දෙසකම් මිත්‍යා දෘෂ්ටි පරිච්ඡේද ඥාන බලයෙන්ද දෙසත්තේ ඥාන සත්සත්තේ ඥාන බලයෙන්ද සතර මාර්ග ඥාන සතර ඵල ඥාන බලයෙන්ද සෝවිසි කෝටි ලක්ෂ වාර සමාපatti සංචාරක අරහත් ඵල මහා වජ්‍රඥාන බලයෙන්ද අනන්ත ණය සමන්නාගක සමන්ත පဋාණ මහා ප්‍රකරණ විෂයන්තර්ගත ගාම්ලීර ඥානානුභාව බලයෙන්ද ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥාන ආසයානුසයේ ඥාන බලයෙන්ද යමක මහා ප්‍රාතිහාරය ඥාන මහා කරුණා සමාපatti ඥානානුභාව බලයෙන්ද සර්වඥතා ඥාන අනාවරණ ඥානානුභාව බලයෙන්ද සුවාසෝ දහසක් ධර්මස්කන්ධ බලයෙන් විජයශ්‍රී බෝධි රාජයානන් වහන්සේගේ ආනුභාව බලයෙන්ද දන්ත ධාතුන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේගේ කේස ධාතුන් වහන්සේගේ ආනුභාව බලයෙන්ද සංගුදුවරයන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්ද පන්ලක්ෂ දොළොස් දහසක් සර්වඥයන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්ද ලොව පහළදී වදාළා වූ අනන්ත අපරිමාණ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුද්ධ ගුණානුභාව බලයෙන්ද අනන්ත බුද්ධ ඥානානුභාව බලයෙන්ද අනන්ත බුද්ධ රිද්ධානුභාව බලයෙන්ද අනන්ත බුද්ධ තේජානුභාව බලයෙන්ද රත්නත්‍රය සතු අසීමිත සෝවිසි මොනා ගුණානුභාව බලයෙන්ද ජය සිංහ දුක්තර මහත්මා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ආයුෂයෙන් වැඩේවා වර්ණයෙන් වැඩේවා සැපයෙන් වැඩේවා බලයෙන් වැඩේවා ප්‍රඥාවෙන් වැඩේවා ආරෝග්‍ය සම්පන්තියෙන් වැඩේවා අසනීප අපල උපද්‍රව නවග්‍රහ සතුරු කරදර මාරක බාධක සියල්ල හිරුදුටු අදුරුසේ දුරු වේවා තවන පියවරක් වාසා ගන්න හෙළන උස්ම රැල්ලක් වාසා ගෙවෙන විනාඩියක් තත්පරයක් වාසා රත්නත්‍රයේ අසීමිත සෝවිසිමා ගුණයේ ශක්තිය බලය ආනුභාවය සිරි සම්මස්නහරයට ඇටමිදුරු දක්වා විනිවිදයමින් සරුවාරක්ෂාව සැලසේවා කුසල අරමුණෙන් බුදුගුණ බෙලෙන් මෙස්සින් බෙලෙන් සිල්ගුණ බෙලෙන් සැපසේ නින්දයාවා සැපසේ අවදිවේවා නපුරු සිහින නොපෙනේවා දෙවියන්ගේ ප්‍රසාදය ආරක්ෂාව ලැබේවා රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් වසවිසෙන් අවියායුධයෙන් මනුෂ්‍යයන්ගෙන් තිරිසන් සතුන්ගෙන් සීතලෙන් උණුසුමෙන් බඩගින්නෙන් පිපාසයෙන් මැසි මදුරුවන්ගෙන් අවුවෙන් වැස්සෙන් පින්නෙන් සුලගෙන් විසකුරු සර්පාදීන්ගෙන් වාතෙන් පිතෙන් සෙමෙන් තුන්දොසින් රාග දෝෂ මෝහාදී උපක්ලේශයන්ගෙන් උපපීලක උපඝාතකාදී විපාක වාරයකින් වියන්තතිගැන්මක් අන්තරාවක් සංත්‍රාසයක් රෝමෝද්ගමනයක් හිංසාවක් පීඩාවක් විපතක් වෙසනයක් සිහිනකින්වත් නොමවේවා සරුවාරක්ෂාව නිරතුරුව සැලසේවා වාතපිත සෙම තුන්දොස් සමනය වේවා පඨවියාපෝ තේජෝ වායෝ සතර ධාතු සමනය වේවා කර්ම චිත්ත ඍතු ආහාර චතු සමුට්ඨානික රූප කලාප නිරෝග වේවා සියලු රෝගාබාධ දිනෙන් දින පැයෙන් පැය විනාඩියෙන් විනාඩිය තත්පරයෙන් තත්පරය චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට සුවපත් වේවා සියලු දෙවි දේවතා බෝධ කරුණාව මෛත්‍රිය දයාව අනුකම්පාව ආරක්ෂාව සලසා වොල්ට ජය සිංහ දොස්තර මහත්මා සුවපත් කෙරේවා විංසත් සත වර්ෂාදික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත් දීර්ඝායුෂ අත්වේවා සම්බීතියෝ විවංජන්තෝ සම්බරෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තු තේ නක්ඛන්ත යක්ඛ භූතානං පාපංගානි වාරණා පරිත්තස්සානුභාවේන හන්තු තේ සන්නුපද්දවේ දේවෝ වස්ස සුකාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිස්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සැරවත් වාසනාවන්ත පිනතුනි, ඇමරිකා එක්සත් ජනපදයේහි සවුත් කැලිෆෝනියාවෙහි ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් සෙන්ටර් කේන්ද්‍ර කොට පැවැත්වුණු පුරා දවසක් පුරා සිදු කෙරුණු සෙත්පිරිත් දේශනාවේ පින්කමයි මේ නිමාවටපත් කළේ. ගිරිමානන්ද සූත්‍රය මුළු දවසක් පුරා සජ්ජහනා කරමින් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සෙත් ප්‍රාර්ථනා කළේ විශේෂයෙන්ම මේ දිනවල රෝගාතුරෝ පසුවන වෛද්‍ය වෝල්ටර් ගේසිංහ මහත්මාට ආශිර්වාද කරන්නටයි. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ජන සමාජය වෙනුවෙන්, ඒ වගේම සුවිශේෂ වශයෙන් බුද්ධ ශාසනය උන්නතිය වෙනුවෙන් මහත් වූ කැපවීමක් සිදු කරපු වර්තමාන යුගයේහි වාසය කරන ඉතාම සැදැහැවත් දායක මහත්මයෙක් වන වෛද්‍ය වෝල්ටර් ගේසිංහ මහත්මා සිය ජීවිතයේහි රෝගාබාධ වලට පත්වෙන්න මේ අවස්ථාවේහි නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරමින් ඇමරිකාවේ වැසෙන ස්වාමීන් වහන්සේලාත්, ඒ වගේම ශ්‍රී ලංකාවේ වැසෙන ස්වාමීන් වහන්සේලාත් එකතු වෙලා ඉතාම මෛත්‍රී සාගත සිතුවිල්ලෙන් ගත වුණු පැය 24 පුරාම අඛණ්ඩව සෙත් පිළිස සජ්ජහනා කරමින් විශේෂයෙන් ගිරිමානන්ද සූත්‍රය සජ්ජහනා කරමින් එතුමාට ආශිර්වාද කළා. ත්‍රිපිටකයේන සූත්‍රාතුරෙන් සුවිශේෂ සූත්‍රයක් දස සංඥා සඳහන් වන සූත්‍ර දේශනාව භාග්‍යවතුන් වහන්සේ එදා සැවැත් නුවර දෙව්රම්වෙහි වැඩ සිටින අවස්ථාවේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ රෝගාතුර වෙච්ච අවස්ථාවේදී ආනන්ද මාහිමියන් වහන්සේට උගන්වා ආනන්ද මාහිමියන් වහන්සේ ලවා දේශනා කළා වූ මේ ගිරිමානන්ද සූත්‍රයෙන් බුදුදහමේ සුවිශේෂී ධර්මකාරණා රැසක් එක තැනකට වෙලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම්කිසි නුවණැති කෙනෙකුට සිය විශිෂ්ටතම බුද්ධියෙන් යමක් වුණු කරණ තියෙනවා නම් සමතෝච විපස්සනාච කියලා. ඒ තමයි සමත සහ විපස්සනා කියලා. බුදුදහමේ සඳහන් වෙන මූලික සමත කමඨහන් සහ ඒ වගේම විශේෂයෙන් විදර්ශනා භාවනා පිළිබඳව ඉතාම සංක්ෂිප්ත වඩාත්ම වැදගත් අනුශාසනා රැසක් එක තැනක කැටි වෙලා තියෙන බුදුදහමේ ප්‍රඥාව විස්මතු කෙරෙන ප්‍රධානතම සූත්‍ර දේශනාවකුයි ස්වාමීන් වහන්සේලා මේ සජ්ජහනා කළේ. මේ උතුම් දේශනාව තුළින් ජනිත කරගත්තා වූ උතුම් පුණ්‍ය ඵලයේ හේතුවෙන් එවාගෙම මේ පින අනුමෝදන් වන සම්මදෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදයෙන්, මේ පින අනුමෝදන් වන මියගේ ඥාතීන්ගේ ආශිර්වාදයෙන් මේ දිනවල රෝගාතුරෝ පසුවන වෛද්‍ය වෝල්ටර් ගේසිංහ මහත්මා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායස ලබාවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මේ උතුම් සෙත්පිරිත් දේශනාව සාර්ථක කරගන්නට ඇමරිකාවේ වැසෙන බොහෝ විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා ඉතාම සක්‍රීයව මේ සඳහා දායකත්වය දැක්වුවා. ඒ හැමදෙනා වහන්සේටම අපි ඉතාම මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. උන්වහන්සේලාගේ ශාසනික අභිමුඛාර්ථයන් ආධ්‍යාත්මික පැතුමන් සඵල කරගන්නට මේ උතුම් කුසලයක් හේතු වාසනා වේවා කියලා. යතර විශේෂයෙන්ම ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් සෙන්ටර් එහි ප්‍රධාන ස්වාමීන් වහන්සේ නායක මහිමියන් වහන්සේ, අත්පූජනීය අහංගම ධම්මාරාම මහිමියන් වහන්සේ ප්‍රධාන, එවාගේම මාකන්දුරේ ධම්මපීති ස්වාමීන් වහන්සේ ප්‍රධාන, විහාරවාසී සීලුම ස්වාමීන් වහන්සේලා මේ සඳහා පුරා පැය 24ක් අඛණ්ඩව නිදි වරාගෙන බොහොම වෙහෙස මහන්සි වෙලා පුවටේ ගේසිංහ මහත්මා කෙරෙහි ඉමහත් මෛත්‍රියෙන් දයාවෙන් මේ ආශිර්වාදය සිදු කළේ ඒ මහත්මා මේ ශාසනික උන්නති වෙනුවෙන් සිදු කරා වූ අපරිමිත සේවයට කරන මහත් වූ කෘතඥතාවයක් විදියට. ඒ නිසා සිළු ස්වාමීන් වහන්සේලාටත් අප ආශිර්වාද කරනවා. ඒ වගේම මේ කටයුතු සඵල කරගන්නට උදව් උපකාර කළ හැම දෙනාටම ඒ ගිහි පින්වතුන් හැම දෙනාටමත් ඒ වගේම දායක පින්වතුන් හැම දෙනාටමත් විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා වශයෙන් අප ඒ හැමට පුණ්‍යානුමෝදනා කරනවා ආශිර්වාද කරනවා මේ රැස් කරගත් උතුම් කුසලය ලෝකේ පුරා වැසෙන යම්තා සත්වයේ අසනීප අපලෝකද්දරවයින් පත්‍රයත්නම් ඒ හැම දෙනාටම ආශිර්වාදයේ පිණිස නිදුක් නිරෝගී සම්පතිය පිණිස මේ උතුම් කුසලය හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ අතර මේ අප ලබාගෙන තියෙන උතුම් මනුස්සාත්ම භාවයත් අති දුර්ලභ සම්බුද්ධ ශාසනයත් ලැබුණු මොහොතෙහි අපේ ආධ්‍යාත්මික දියුණුව සඳහා මේ උතුම් කුසලය අප හැම දෙනාටම ධර්මාවබෝධය සඳහාම හේතු වාසනා වේවා කියලා අපි එකහිතින් ප්‍රාර්ථනා කරනවා. පින්තුනි අප රැස් කරගත්තා වූ මේ අති උත්කෘෂ්ඨ කුසල ඵලය පුණ්‍ය ඵලය අපි දැන් මියගිය ඥාතීන්ටත් දෙවියන්ටත් අනුමෝදන් කරන්නයි බලාපොරොත්තු වන්නේ. මේ රැස් කරගත්තා වූ උතුම් කුසලය සම්මදෘෂ්ටික දෙවියන් අනුමෝදන්ව අද විශේෂයෙන් සෙත් ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වන වෛද්‍ය වෝල්ටර් ගෑසිංහ මහත්මයාට නිදුක් නිරෝගී සම්පන්නිය සලසා ගන්නට දෙවියන්ගේ ආශිර්වාදය සලසා දෙත්වා. දෙවියන්ටත් මේ පින දිවිසුරු වර්ධනය කර ගන්නටත් උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගන්නටත් හේතු වාසනා වේවා කියන පැතුමින් අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. එත්තාවතාචම්හි සම්බතං පුඤ්ඤ සම්පදං සම්ලේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්ධියා එත්තාවතාචම්හි සම්බතං පුඤ්ඤ සම්පදං සම්වේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්ධියා එත්තාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්වේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්ධියා රැස්කරගත් මේ සියලු කුසල් මේ විහාරස්ථානයේ ආරම්භ කළ මොහොතේ පටන් මේ දක්වා මෙහි දියුණුව උන්නතිය වෙනුවෙන් සිය දායකත්වය කැප කළ කාලය ධනය සමය කැප කළ ඒ සියලු දෙනාටම මියගොස් කිසියම් පිරිසක් පින් අපේක්ෂාවකින් සිටිත් නම් ඒ සියලු දෙනා මේ පින දැක සුවපත් වෙත්වා. ඒ වගේම වෛද්‍ය වෝල්ට ජයසිංහ මහත්මා නමින් මියගිය දෑඹර දෙමෝපියන් ඇතුළු කිසියම් ඥාති පිරිසක් වෙත් නම් ඒ සියලුම දෙනාත් මේ විහාර ගණයේහි අපවත් වීම අදාළ ස්වාමින් වහන්සේලාත් මේ පින් අනුමෝදන්ව පින් අනුමෝදන් වන ඥාතීන්ගේ ආශිර්වාදයෙන් වෝල්ට ජයසිංහ මහත්මාට නිදුක් නිරෝගී සම්පතිය සලසා දෙත්වා. එමියගේ ඥාතීන්ටත් මේ පින සුගතිගාමී වීමටත් ධර්මාවබෝධය සඳහාත් හේතු වාසනා වේවා කියන පැතුමින් අපි මියගේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ මේ උතුම් ආශිර්වාදාත්මක පින්කම සඵල කරගන්නට හැමතිම උදව්පකාර කළ ගෞරවනීය ස්වාමින් වහන්සේලා අප නැවතත් ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. පුරා දවසක් පුරා පැවැත්වුණු මේ උතුම් ගිරිමානන්ද සූත්‍ර දේශනා ආශිර්වාදාත්මක පින්කම අපට මෙලෙස සඵල කරගන්නට පුළුවන්කම ලැබුණේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ ඉතාම කාරුණික අනුග්‍රහය නිසා. එනිසායි සියලුම ස්වාමීන් වහන්සේලාට අප නැවත නැවතත් පුණ්‍යානුමෝදනා කරනවා ආශිර්වාද කරනවා. මේ උතුම් කුසලයේ හේතුවෙන් ඔබ අප හැම දෙනාගේම ජීවිත වඩවඩාත්ම සඵල කරගන්නටත් අපේ ජීවිතවල සියලු සත් ප්‍රාර්ථනා සඵල කරගන්නටත් මේ උතුම් කුසලයේ හේතු වේවා. සසර ගමනේ සූපත් භාවය සඳහාත් ප්‍රාර්ථනානුකූලව නිර්වාණ අවබෝධය සඳහාත් මේ සියලු කුසල්